දැන් චන්දකට ගියොත් එහෙම අප්‍රේල් මාසයේ 3 වෙනි පස්සේ මේ පාර්ලිමේන්තුවේ තියෙන ඒගොල්ලන්ගේ මන්ත්‍රී සංයුතිය වෙනස් වෙනවා. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බහුතරයනේ. ඒ බහුතරය වෙනස් වෙලා ඒගොල්ලෝ සූත්‍රය බවට පත් වෙනවා. ඒසයි ඒගොල්ලන්ට ඕන මේ බහුතරයම තියාගෙන දිගට යන්න. එතකොට මොකක්වත් කරන්නේ නැහැ. පස්සේ වෙලාවක කුමන්ත්‍රණයක් කළා හරි බලය අල්ලගන්න පුළුවන් පාර්ලිමේන්තුවතුනි. දෙවෙනි කාරණේ තමයි වංචා දූෂණ වලට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හිටපු ඇමතිවරු, හිටපු මන්ත්‍රීවරු ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න තියෙන හොඳම දේ තමයි මේ පාර්ලිමේන්තුව පොඩක් දෙක්කස්සගෙන ජාතික ආණ්ඩුවට යන එක. එතකොට ජාතික ආණ්ඩුවේ නම් දෙගොල්ලොම ඉන්නේ. ඉතින් ජාතික ආණ්ඩුවේ නෑට විරුද්ධව නීති ක්‍රම ගන්න බෑනේ. එතකොට මේ හොරකම් කරපු වංචා දූෂණ සම්බන්ධ කට්ටියට ගැළවිලා ඉන්න පුළුවන්කම තියෙනවා.